පස්නාහිර දකුණ සහ සබරගමු පළාත්වල විටින් විට වැසි හෝ විගුරුම් සහිත වැසි ඇති වේවි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස දෙකෙන් පමණ පසු විගුරුම් සහිත වැසි වර්ධනය වේවි. සමහර ස්ථානවලට මිලිමීටර් 100කට වඩා තද වැසිද ඇතිවීමට ඉඩ පවතිනවා. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාර්මිකව ඉල්ලා සිටිනවා. පුත්තලම සිට කොළඹ සහ ගාල්ලහරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ විගුරුම් සහිත වැසි ඇති වේවි. සුළං වේගයේ විටක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාමේ ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට තරවක් රළ වේවි.